සත්නාම ශ්‍රීවාහෙ ගුරු සාහෙබ ජී සලෝක සන්ත උදරණ දයාලං ආසරං ගෝපාල කීර්තන නිර්මලං සන්ත සංගේණ ඕට නනක පරමේසුරහ සන්ත උදරණ දයාලං ආතරං ගෝපාල කීර්තනහ නිර්මලං සන්ත සංගේණ ඕට නානක පරමේසුරහ චන්දන චන්දන සර්ද රොත්ත මූල නමිතයි කාම සීතල තිවා නානකා ජපන්දඩෝ හාරේ නාම පෝඩි චරණ කමල කී ඕට උද්දරේ සගල ජාන සෝණ පරතාප ගෝවින්ද නිර්පෝ පයමාන ආවා මූල සංචියා නාමතාන සන්ත ජනසියෝ සංග පයියා වඩ්ඩා පොන ආට පැහැර හරතියායි හාරෙ ජස නෙත්ත සොන ජනසයෝ සංග පයියා වඩ්ඩා පො आठ पहर हर त्याए हारे जासु नित सोन वाहेगुरु जी का खालसा वाहेगुरु जी की फतेह। श्लोक संत उदरण दयालं आश्रम गोपाल कीर्तन है निर्मलं संत संगेन ओट नानक परमेश्वर है जैत सरी की वार पौड़ी सतारवी श्लोक नाल